විපක්ෂනායක ධූරය දෙමළ ජාතිකයට යෑම නෙවෙයි ප්‍රශ්නේ. රටට හතුරු න්‍යාය පත්‍රයක නායකයට යෑමයි අපිට තියෙන ප්‍රශ්නේ. 8 පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ මෙතන පැවැත්වෙද්දී දෙමළ ජාතික සන්ධානයේ විසින් ඒ මොහොතේම උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කරගන්නවා. වහාම යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා දෙමළ බෙදුම්වාදීන් මෑත ඉතිහාසයේ ලබාගත් දැවැන්තම ජයග්‍රහණ විදියටයි අපි පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දෙමළ ජාතික සන්ධානයට ලබා දීම දකින්න. අද සිට උදාවන්නේ අමිරුතරිංගම් යුගයේ දෙවන භාගයයි. ඒ නිසා අද අපේ රට වෙනදටත් වඩා දැවැන්ත අනුතුරක තියෙනවා කියන එක අපි සිහිපත් කරගන්න ඕනේ.